උන්වහන්සේට කලකිරුණා, උන්වහන්සේට සසර දුක දැනුණා, උන්වහන්සේ නිවා ගන්න ගියා. ඒ නිවා ගන්න යනකොට රාජ්‍ය කඩම් වැටුණා. යසෝදරා සරණ වුණා. ඒක උන්වහන්සේ කළේ නැහැ. උන්වහන්සේගේ දුක නිවා ගන්න. ඒ යන ගමනේ මේක වෙලා ඒක ඒ කට්ටියට වෙච්ච කර්මයක්. සිද්වත් කුමරු ප්ලෑන් කරලා සරණ කළේ නැහැ. නැහැ. ඒ නිසා ගමන යා ගියා. එහෙමයි විය යුත්තේ. දැන් එට මාන වෙනවන උපාතක මාත්‍යා දුක නිවා ගන්න මාන වෙන්න. මාන වුණොත් ඒ කට්ටිය පාඩම් ඉගෙන ගනි. හැමදාම මටනේ දැන් ඵලය ලොක පොලේ වෙලේ ඒ වැඩ ටික කර පාඩම් උගන්නන්න කියලා මාන. ඒ කියන්නේ කර්මයක් ඇදෙනවා. ඒ කට්ටිය අසරණ වෙනවනේ. අසරණ කරනවනේ. කර්මයක් ඇදෙනවා. ඒක මොකවත් හිතන්නේ නැහැ. තමන්ට දුකයි බුදුන් සරණ යන දුක නිවා ගන්න. ඒ යන නිසා මේ කට්ටිය අසරණනවා. ඒක අපි කරන්න දෙයක් නෑ. අපට කරන්න දෙයක් නෑ. ඒ කට්ටියට එහෙම වෙන්න තිබුණා. ඒ වෙන්න තිබුණා ලිස්ට් එකට යනවා. එහෙම නැත්නම් කලාකින ලිස්ට් එකට එනවා මේක. කලාකින ලිස්ට් එකට ආවොත් අනිවාර්යෙන් අපිට වන්දියකට නිවන් දකින්න මොකවත් දන්නේ නැත්නම් තමයි ලේසි. අන්‍යාගමික කට්ටිය රාත් කරන්න හරි ලේසි. පොත කටපාඩම් කරලා එන කෙනාට බුදුහාමුදුරුවෝ 3-4 වතාවක් ගිලම්පත වළඳනයි. හරි අමාරුයි යට ඒක කියන්නයි. කාරණා ගොඩක් දන්නවා. අපි කියනවා මේ ලෝකයේ හැමදේම දුකයි. පොඩ්ඩක් ඉඳ භාග්‍යතුන්. එතකොට ඔබ වහන්සේ මුහුද රස්සනායි කියලා තිනවනේ. ඇයි අර සූත්‍රයේ තිනවනේ? ඔව් එදා නම් කිව්වත මල් ලස්සනායි කියලා තිනවනේ. දැන් බුදුහාමුදුර කල්පේ නම් දුකයි කියන්න බෑනේ. එහෙනම් හැමදේම අනිත්‍යයි. එහෙනම් ඔබ වහන්සේ මේ ජේතවනාරාම අදන් උපදෙස් දුන්නේ ඇයි? අනිත්‍ය නම් ගොඩ නැදුවේයි. ඔහොමම ප්‍රශ්න නැහැ. එයා ඔක්කොම දන්නවනේ. යව රාත් කරන්න හරි අමාරු. ඇයි? එයා ඒ ඔක්කොම ටික අල්ලන්නේ. ඒ කාරණා ඔක්කොම දැන් මේන් ආනකොට අරක කියන අර කාරණකොට මේක කියනවා. බුදුහාමුදුර ඉන්නේසර නැකිටලා කියන ආනන්ද මම පොඩ්ඩක් විවේක කරවන්න. මට බණ කියමු පස්සේ මෙයා පොඩ විවේක කරන්න. මොකවත් දන්නේ නැතිව මොකවත් දන්නේ දුකයි. එහෙනම් මොනවද කරන්න ඕනේ? මේ හැමදේම නිදහස් වෙන එකට කොහොමද කරන්නේ? මෙහෙම කරන්න ඕනේ කියන්නේ එයා නැයි එයා කතන්දරේ දන්නේ නැනේ. කතන්දරේ දන්නේ. ගොඩාක් දැනගත්තාම ගොඩාක් වෙලා ඕනේ යට නිවන් දකින්න. එකම එකයි කියලා තියෙන්නේ. මේ පොඩි කාරණාව 84 දාකේ දේශනා කරනවා. අර උපාසක මාත්‍යෙක් මගේ ළඟ ආව හොඳ ප්‍රශ්නයක්. ගෞතම බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනාද ලංකාවේ ඉපදුනාද කියලා මම කිව්වා ගෞතම බුදුහාමුදුරු ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධ ඒක විතරයි මට විශ්වාස අනිත් දෙකම විශ්වාස නැහැ මට ඇයි කියලා ඉන්දියාවේ කියලා කියන කට්ටිය ඉන්දියන් પાස්පෝර්ට් එකයි ඩෙන්ටිටියයි උප්පන්නේ මට පෙන්වුවේ නැහැ ලංකාවේ කියලා කියන කට්ටියත් ලංකා ඩෙන්ටිටියයි උප්පන්නේ මට පෙන්වුවේ නැහැ ඒ නිසා දෙකම විශ්වාස නැහැ ඒ දෙකොල්ලම කියන කට්ටිය කවුරුත් ඒ ලිපිලේකන ඉදිරිපත් කළේ නැහැ හැබැයි බුද්ධත්වයට විතරක් ලිපිලේකන තියෙන 84 දා ඒ නිසා ඒක විතරයි මම පිළිගන්නේ. හේතුව අපට උප්පන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ඉන්දියන් પાස්පෝර්ට් එක තියෙනවා නම් ඉන්දියාවේ. ලංකාවේ ඩෙන්ටිටියයි උප්පන්නේ තියෙනවා නම් ඒක සිද්ුවත් කුමරු මාමායා දේවී කොළඹ නයිලොම් එකේ ඉපදුනේ කියලා තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම විශ්වාස කරනවා ලංකාවේ කියලා. ඒව මොකවත් නැහැ. මේ නිසා ඉතින් ඒක කාලය අපත යන ප්‍රශ්නය. බුද්ධත්වයේ ඇත්තනේ. එහෙනම් ඒකෙන් දේශනා කරපු ධර්මයක් ඇත්තනේ. පිරිනිවන් පාන්න වැඩ කරන එකනේ අවශ්‍ය. එහෙම නෙමෙයිද? දැන් උපාසක මාත්‍යාට මම දේශනා කරන උපාසක මාත්‍යා ඉස්සෙල්ලාම ගිහිල්ලා නර්සරිය බැඳෙන්න ඕනේ. බැඳිලා උපාසක මාත්‍යා නර්සරියේ රාම් රාම් පාටයි සමනලයා රෝතමලේ පැණි බිල් ඒ කවි ටික ඉගෙන ගන්න ඕනේ. උපාසක මාත්‍යා බලන මේ මොකද මේ කලුත් කතා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ සුදුසු ඉස්කෝලේට ගිහිල්ලා පහේ 37 කොමරි පාස් වෙන්න ඕනේ. පාස් වෙලා ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා කැම්පස් ගිහිල්ලා බීආරි බීඑස්සී හරි කරලා උන්ට රස්සාවක් කරලා උන්ට අම්බ කරලා සතුටින් ඉන්න ඕනේ. උපාසක මාත්‍යේ බට ඔක්කොම කාලා රස්සාවකුත් අරගෙන පාර එනකොට ඇන්ටන් කම්පැනි ලොකු මාත්‍ය එනවා. මාත්‍ය මොකද මමනේ ඇන්ටන් කම්පැනි ලොක්කා. ඉස්කෝලේ ගියාද? නැහැනේ මම පාවස්සනේ ගිහින්. එතකොට 25000ක් වැඩ. මේ පැත්තේ ඇරිලා බලනකොට මේ සිද්ධාලේප වේද මාත්‍ය ඉන්නවා. එතකොට මේ එටිගොඩ මාත්‍ය මේ කැම්පස් එකේ මොනවද කළේ? මොන කැම්පස්ද? මම ඒ කාලේ මේ ජේසි මොනවද කළේ? ඉතින් කරේ තියන්නේ මම සිද්ධාලේප විකුණලා මම කොමරි මේ ගොඩ ආවා. හාමුදුරුවෝ අපි ඔනේ වටේ යවලා තින්නේ. ඒතර උපාසක මාත්‍යා මේ නැතර ගිහිල්ලා අතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා ඕමෝම ගිහිල්ලා රවුමක් ගාලා එනකොට මේ කට්ටිය කිසිම රවුමක් ගාලා නැහැ. කිසිම වටයක් ගිහිල්ලා නැහැ. බයි ඒ කට්ටිය ගොඩ ගිහිල්ලා. එහෙනම් පාරමී පිරිච්ච කට්ටියනේ මේ කියන්නේ ධ්‍යාන එකක්වත් ප්‍රශ්න නෙමෙයි. ඇහෙනකොට රාත් වෙනවා. හැබැයි ඒක පිරිලා නැත්තම් ඒක පුරන්න අර කියන පියවරට යන්න ඕනේ. එන සතර ධ්‍යාන වලින් ගිහිල්ලා ඒ නිරෝධ සමාපත්තියට යන මාර්ගය එක එක්තරා පිරිසකට ගැලපෙනවා. නමුත් පටාචාරී එහෙම වැඩුවද, දාරුකිරි එහෙම වැඩුවද, අඟුලිමාල එහෙම වැඩුවද කියලා කිව්වොත් ඒ කට්ටියට එහෙම එකක් වැඩුන්නේ නැහැ. ආ දැන් කොලේ කඩන්නකො අඟුලිමාල ආ මේ පළවෙනි ධ්‍යානෙට ගියානන්ද කොළේ දැන් අලවන්නකො අලවන්න බෑනේ ඕම් ආනන්ද දෙවනි ධ්‍යානට ගියා. එහෙම තියනද පොතේ? නෑ. එහෙම එකක් වැඩිලා නෑ. මේ ලෝකේ කිසිම දෙයක් නැවත රිකව කරන්න බෑ. සිද්ධ වුණොත් ඉවරයි. ඒක ඉවරයි. ඒක අඟුලිමාලට තේරුණා. තියෙන තාක්කල් හැමදේම පවතින වෙනස් කළොත් ඒක නැවත හදන්න බෑ. නැවත හදන්න බෑ. හැබැයි අත්‍යවශ්‍ය කාරණාවක් තමයි. ඒක අත්‍යවශ්‍යම නෑ. හැබැයි අත්‍යවශ්‍යම තමයි. හේතුව දැනගෙන කරන කෙනාට ඒක අත්‍යවශ්‍ය නෑ. නොදැනුවත්ව කරන දේ දැනගන්න කෙනාට ඒක අත්‍යවශ්‍ය එකක්. මේ වෙලාවෙත් මාත්‍ය සතර සතිපට්ඨානේ වඩනවා. මේක ඇයෙනකොට ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට අවබෝධ වෙනකොට ඒ කය තුලේ අවබෝධයෙන් ඇති වෙන වෙනස්කම් ඒව දකින්නවා. මට ටිකක් ගැටුම් තිබුණා සමහර ඒවා තර්ක කරන්න තිබුණා මට. බෑවම තර්ක කරන අදහසක් එන්නේ නෑනේ. නැසිතේ කතා කරනකොට මේ හැම වචනයක් තුළ මේ තර්ක බිඳිලා අර නිකන් මේ ඉතා ගන්න බැරි සෙනෙහසක් ඇති වෙනවනේ. ඒ ධර්ම බැඳීමක්. ඒ ආර්ය සම්බන්ධයක් ඇති වෙනවා. නෑ මම තර්ක කරන්නේ නෑ. අයි ඒක වෙනස් තුනේ. කාය අනුපස්සනාව. ඒ වෙනස් වීම දකින්නවා. සමහර දේවල් තිබුණා තර්ක කරන්න වාද කරන්න අපිට තිබුණා ඒක මේ ඔප්පු කරන්න. නමුත් මේ අදහස් වෙනස් වෙනකොට ඒ කායික වෙනස දකින්නවා යා. කාය අනුපස්සනාව වඩනවා. ඇයෙන්ද හැයෙන්ද නිවෙනවා. ඇයෙන්ද හැයෙන්ද සිත පහදෙනවා. කතා කරන් සතුට වැඩි වෙනවා. ඒ ස්පර්ශයෙන් සට ගන්න වේදනාව දකින්නවා. වේදනානුපස්සනාව. වචන වලට පුළුවන් නම් අපිව වෙනස් කරන්න. ಗುಣධර්ම වලට මොනවා කරන්න බැරිද? එහෙනම් ඒ වචන වලින් ඇයෙන ඒ නිවීමම මම පුරුදු කරලා ඒක ක්‍රියාවවටපත් කරුවා, චරිතයවටපත් කරුවා. ඊට වඩා දෙගුණයක් නිවෙනවනේ. මේක වටා ගත්තොත් ධම්මානුපස්සනාව. සිතමයි සවන් දෙන්නේ. සිතමයි පුරුදු කරන්නේ. සිතමයි නිවෙන්නේ. මේක චිත්තානුපස්සනාවේ පූර්ණ ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. ඒක දැනගත්තාම චිත්තානුපස්සනාව. මලනකොට මේ වාඩියල ඉන්නකොට සතර සත්පන්නේ වැඩෙනවා. අපි දන්නේ නැතුව වඩන්නේ. දන්නේ නැතුව වඩන කෙනාට අවශ්‍ය නැහැ. දැනගෙන වඩන කෙනාට අවශ්‍යයි. ඇයි 100 කියන්නේ මේ තින් භාවනාවක්නේ. චිත්තානුපස්සන භාවනාවක්. එතකොට 100න් ඉන්න කෙනාට භාවනා වඩන්න ඕනේ නැහැ, භාවනා කරන්න අවශ්‍ය නැහැ කියලා කියන්න බැයි. ඒ කියනකොට තියා කරනවා. ඒ නොකරන මොහොතක් නැහැ. නොකරන මොහොතක් නැති කෙනෙකුට නොකරන එකක් මොනවද තියෙන්නේ? මොකවත්ම නැහැ. එයා පැය 24ම භාවනා කරන භාවනා යෝගියෙක්. අපි හැමෝම භාවනා කරමින් තමයි සිටින්නේ. මේ හැම මොහොතක් ගන්න භාවනා කරමින් සිටින්නේ. හරි රස්නේ නේ ටිකක් අමාරුයි. එහෙම දැනෙනකොට ඒ කාය අනුපස්සනාව. ඒ කයේ යපාසතාවයේ දාඩිය ඒ තේටුව ඒක දැනගන්නවා කාය අනුපස්සනාව. හරි අමාර්ථිය වැස්සනම් හරි තනිපයි. ඒ කියන්නේ වේදනානුපස්සනාව. ඒ වේදනාව ඒ දුක යට උලන්න බෑ. ඒ වේදනාව දැනගන්නවා. අපිට මෙච්චර අපාසෙයි. මෙච්චර උඩ ඉන්න. පල්ලෑ ඉන්න කට්ටියට කොහොම තියෙයිද? මේ මිනිස්සු කාලා බීලා දරුවා දාගෙන සන්තෝෂෙන් ටීවීත් බලනවානේ. පත්තරත් බලනවානේ ගිනි යව්වේ වාඩි වෙලා. මේ මිනිස්සුන්ට ප්‍රශ්න නෑ. උඩ ඉන්න අපිට මෙච්චර තේට්ටුනා. පල්ලෑ ඉන්න කට්ටියට සී නැති වෙනවානේ. එහෙනම් ඒ කට්ටියට උලන්න පුළුවන්. ඇයි අපට උලන්න බැරි? මේ ධර්මතාවය දැක්කම මේකට ඇදගෙන ධම්මානුපස්සනාව. මේ දැනුත් අපි වඩාගෙන ඉන්නේ සතර සතිපට්ඨානේ. හැම මොහොතෙම වැඩෙනවා. දන්නේ නැතුව වැඩෙන නිසා තමයි ප්‍රශ්නේ. දැනගෙන වැඩෙනවනම් මේ වෙනකොටත් මාර්ගඵලයකට ඇවිල්ලා. උත්තර වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ ලෝකේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ උත්තර. උත්තරේ හඳුනාගත්තේ නැත්තම් ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඊටපස්සේ අඳුනා ගන්නවනේ ප්‍රශ්නේ. ඊටපස්සේ ඒක උත්තරේ වට වෙන්නේ. මේ සමීකරණේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. එක software එක වැඩ කරන මිනිසෙක් හැමදාම ඉතින් ලොකු මාත්‍යට කියනවලු පඩි වැඩි කරන්න කියලා. එයාට ඉන්දියන් රුපියල් වලින් රුපියල් 5000ක් විතර දෙන්නේ. මේ මාත්‍යා මේ මාසේවත් පඩි වැඩි කරනවාද? හරි ඒක බලමුකෝ කියලා කියනවලු. ඊටපස්සේ මේ එටත් උදේ ගිහිල්ලා මාත්‍යා මේ මාසේ පඩි වැඩි කරනවා නේද? හරි වැඩ කරන්නකෝ පස්සේ බලන්න. ඉතින් හැමදාම ඔක කියනවා. ඉතින් පඩි දවසේ ඇවිල්ලා අස්සම් කරන්න යනකොට කියන මාත්‍යා පඩි වැඩි කරලා දෙනවද අද? ඔව් වාඩි වෙන්නකො. කත්තල් පේසිට් එකේ පිටිපස්සේ දැන් ඔයා මේනේ කැම කන්නේ. උදේ කැමට රුපියල් 25යි. දවල් කැමට රුපියල් 20යි. අවස කැමට 20යි. තේ දෙකට 10යි. උන් කියලා ගණන් හදවල පාන. අදලා ඒක 30ෙන් වැඩි කරන්න කිව්වල ඒක ලිව්වල. දැන් ගෙදර යන්නේ නැහනේ මේනේ නෙදාගන්නේ. ඒතර නවාතන් ගාස්තු කියලා එකක් දැම්මලු. නාන්නේ කරන්නේ ඔක්කොම යන්නේ වැසිකිලි ඔක්කොම යන්නේ ඉතින් වතුර බිල් ඒකටත් දැම්මලු. ලයිට් දාගෙන ඉතින් නිින්ද යනකන් ඉන්නවනේ ලයිට් බිලත් දැම්මලු. ඕමෝම ඒ ඔක්කොම ටික දාලා ගණන් හදනවා 6100ක් ඇවිල්ලාලු කිව්වල මේ මාසේ 5000 දෙන්න 1100ක් ගමට කෝල් කරලා ටෙලිග්‍රෑම් එකෙන් ගෙන්නන්න කිව්වලු. පස්සේ මේ මිනිස්සු කල්පනා කළා padi වැඩි කරලා ඉල්ලන්න නැත්නම් අර 5000රි අම්බ වෙනවා. දැන් ගමෙන් ගෙන්නන්න වෙලා ඒ 5000ත් නැහැ. 1100ක් එයා නැහැ කම්පැනිට. අද ලෝකේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන හැමෝටම ඕක තමයි වෙලා තියෙන්නේ. උත්තර හොයන්න ගියාම ප්‍රශ්න 25ක් විතර තියෙනවා. ඒකට උත්තර හෙව්ව නැත්නම් ඒ ප්‍රශ්නේ විතරයි. padi madi කියන ප්‍රශ්නේ විතරයි තිබුණේ. දැන් ප්‍රශ්න ග්‍රාෆියක් තියෙනවා. මේ මිනිස්සු ගලන් 5000ට මේ මිනිස්සු බීලා තව 1100ක් අපට ගෙවන්න කියනවා කියලා පවුල් අවුල් වෙලා මේ මිනිස්සු ඒ ණය වෙලා මෙතන ප්‍රශ්න ඇති වෙලා ඊට පස්සේ රස්සාව මෙතන කරන්නත් බැ මේ මිනිස්සු. තව රස්සාවක් යනවා. උපේක්ඛා කියන්නේම බලාපොරොත්තු රහිතව බලනවා කියන එක. ඒ කියන්නේ ඒක බලන්නේ නැහැ කියන එක. ඒවට උත්තර නැහැ. ඒකට ස්ථිර වතුන මට කියන්න බෑ. සෝතාපන්න වෙලා හිටියොත් ඒ කාන්ත වශයෙන්ම ಜಾති සෝතාපන්න කියලා ඉපදෙනවා කියලා මට කියන්න පුළුවන්. සකෘදාගාමි වෙලා හිටියොත් මේක ඉපදුනත් වෙන කොයි ඉපදුනත් ಜಾති සකෘදාගාමි වෙලා ඉපදෙනවා කියලාත් මට කියන්න පුළුවන්. අනාගාමි වෙලා මරණයටපත් වුණොත් ඒ කාන්ත වශයෙන්ම ඉපදෙන තලයක ಜಾති අනාගාමි වෙලාම ඉපදෙනවා කියලා විශ්වාසයි. රාත් වෙලා හිටියොත් පිරිනිවන් පාන ඒකාන්ත වශයෙන් ඉපදෙන්නේ නැහැ කියන එකත් විශ්වාසයි. හැබැයි පුත්‍රජන මට්ටමින් මරණයටපත් වුණොත් මේ කියන අවබෝධයෙන්ම නැවත ඉපදෙයිද? මේ නැවතපු තැන ඉඳලා නැවත යයිද? මේ මිනිසත් භවයේ නැවත යයිද? මෙතනම නැවත උප්පත්තියක් ලැබෙයිද? සුගතියට යයිද කියන එක කිසිම කෙනෙකුට කියන්න බෑ. ඇයි? සංසාරයේ ගෙන ආපු කුසල අකුසල වලට අනුව තීරණය වෙන එකක්. ඒකට පරචිත්තය ඕනේ. දැන් උපාසක මාත්‍රට තේකක් දෙනවා. හේතුඵල ධාම තේකක්. සීනි මදි උපාසක මාත්‍ර තේක කොමර බොනවා. බිව්වට පස්සේ සීනි ටිකක් දෙනවා උපාසක මාත්‍රේ සීනි මදිනේ සීනි ටික මිශ්‍ර කරන්න කියලා. මිශ්‍ර කරන්නේ කොහමද? ඒ වගේල ආමාශයෙන් උනලා ලේ වෙලා දැන් ඇඟේ ඔක්කොම ගින්. දැන් සීනි මිශ්‍ර කරන්නේ කොහමද? ඊළඟ තේකට දාන්න පුළුවන් සීනිය. හැබැයි ඒ තේකට දාන්න බෑ. එහෙනම් හේතුඵල ධාම තුළ හේතුවක් ඇදුනට පස්සේ වෙන හේතුවක් අදන්න පුළුවන් අරකමඩ පවස්සන්න. කෙනෙකුට බැන්නාම දහවතාව සමාවරගෙන බුදුන් වැඳලා සිල් අරගෙන ඒ වැරද්ද නොකර හිටියාම ඒ හේතුවෙන් අරකමඩ පවත්වෙනවා. එහෙම නැත්නම් ඒ වෙච්ච එක අදන්න බෑ. ඒ වෙච්ච එක අදනවා කියන්නේ දීපු තේකට සීනි දානවා වගේ වැඩක්. ඒ තාක්ෂණයේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. එහෙම මිශ්‍ර කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒකට සාපේක්ෂ කර්ම හැදුනාම සමාරේව මෙල්ල වෙනවා, සමාරේව අවසි වෙනවා. හැබැයි ඒක වෙනස් කරන්න බෑ. ඒක හදලා ඉවරයි. ඒකට කියනවා මේ හොඳම උදාහරණය තමයි මේ පුච්චපු මැටි වලන. අනලා පදම් කරලා හද නිර්මාණය කරලා පුච්චලා ගත්තාන් පස්සේ ඒක වෙනස් කරන්න බෑ. ඒ පුච්චපේ කියන වාටිය ටික මදි පොඩක් ඇඩ ගන්න එක ඒක කරන්න බෑ. ඒක අර තෙත පිටින් කරන්න ඕන එක. හේතුව හදනකොටම යාට ඒක තේරිලා එතනම වෙනස් කෙරුවොත් ඒක වෙනස් වෙනවා. හේතුව හැදුනට පස්සේ වෙනස් කරන්න බෑ. එමනම් ඒකට සාපේක්ෂ තව එක. දැන් මේ උපාසක මාතේ බත් එක උදරගත්ත අපි. උදරගත්තේ ඒ උපාසක මාතයා තමනාපෙලා තින් ගියා. එයා බයයි අපි ඡණ්ඩියෙක්නේ. ගායි කියලා බත් එක දීලා නිකායිට. අපි බත් එක කාලා දැම්මා. අවුරුද්දකට පස්සේ බණ ඇවිල්ලා අපිට තේරෙන අනේදා මං කරපු කක්කලයක්නේ. ඒ මනස බඩගින්නේ වාඩිලා බත් එක දීර ගන්නකොට අරගත්තා. කාලා බත් එකෙන් උණ්ඩි කළා ගොලේනොත් ගැව්වා. අනේ මෙච්චර දරුණු කෙනෙක්ද මං. හරි දුකක්නේ. පස්සේ මොකද කරන්නේ? මං මාන්සෙලා අම්බ කරන සල්ලිලින් සංඝයාට දාන දීලා වයසක කට්ටියට බන් දීලා ඉංගන්නන්ට බත් පාර්සල් දීලා මං අරක සනසනවා. බත් පාර්සල් 4500ක් විතර දුන්නාම අර එකක් නිකලෙ. අරක පොඩ පොඩ පොඩ පොඩ මෙල්ල වෙලා සමහර වෙලාවට පැය දෙකක් ප්‍රමාද වෙලා බත් අම්බෙයි. අර පැය දෙකක් ප්‍රමාද වෙන තරමට ඒක අඩු වෙලා නොලැබි තියෙන්නේ. සමහර වෙලාවට මේ සෙනිකෙන් බත් අම්බෙනවා. ඇයි? ගොඩාක් මාර්ගපල්ලාපින්ට බත් දුන්නාම අර උදරගත්ත කෙනා පුතේජන කෙනෙන්නේ. එහෙනම් ඒක අවසියලා යනවා. එහෙම ඊට සාපේක්ෂව තවත් කර්මයක් ගොඩනගලා අරක මෙල්ල කරනවා මිසක් ඒ හේතුව වෙනස් කරන්න බෑ. තව හේතුවක් ඇදුවම අර ඵලය වෙනස් වෙනවා. ඵලය වෙනස් කරන්න පුළුවන්. හේතුවට අත තියන්න බෑ. කරන්ට් එක වෙනස් කරන්න බෑ. රස්නේ ඕන නම් හීටරයක් අමුණනවා කෙරවල එකෙන්. එතකොට රස්නේ එනවා. කරන්ට් එක වෙනස් කරන්න බෑ. කූල් එක ඕන AC එකක් අමුණනවා. කරන්ට් එක වෙනස් කරන්න බෑ. උලන් ඕන නම් ෆෑන් එකක් අමුණනවා. අර උපකරණ ඵලෙන් වෙනස් කරනවා. උලන්ද සීතලද රස්නේ කියලා. හැබැයි කරන්ට් එක වෙනස් කරන්න බෑ. සීතල කරන්ට් අපිට යුනිට් දෙකක් දෙන්න. අපිට රස්න කරන් කිලෝවොට් දෙකක් දෙන්න. ඒ මෙල්ලුවොත් අපේ මීටර් ගලවන් යනවා. දන්නවා මේ මනුස්සයන්ට ට්‍රාන්ස්ෆෝමර පුපුරයි. මේ මනුස්සයා මේක දන්නේ නැහැ. මේ මනුස්සයා ලයින් සප්ලයි දෙන්නේ නැහැ. කෙලිමින්ජිනු මත් එක නැහැ. මේ ගෙදරට සප්ලයි දෙන්න එපා. ඇයි අනතුරුදායක ට්‍රාන්ස්ෆෝමරේට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් තුවාලය තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහමද? උලේ ඩැමේජ් එකක් තියෙන්න ඕනේ. ඒක රිදෙන්න ඕනේ. එතකොට තමයි දැනගන්නේ තුවාලය තියෙනවා කියලා. හැබැයි ඩැමේජ් එකකුත් නැත්නම් රිදෙන්නෙත් නැත්නම් ඒක තුවාලයක් නෙමෙයි. ඒක තැල්මක්. ඒකට කියන තල්ම. සෝතාපන්න බව එයා දැනගන්නේ ඒ සෝතාපන්න ඥාණයෙන්මයි. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක්. Tamanṭa පිරිනිවන් පාන්න තියෙන මාර්ගයේ විනිවිද පේනවනම් ඒ මාර්ගයේ කිසිම බුදුවරයෙකුට ඇවිල්ලා වෙනස් කරන්න බැරි නා. ඒ කාන්ත වශයෙන් මේකෙන් ගියොත් අනිවාර්යයෙන්ම මං රාහත් වෙනවාමයි කියලා දැනෙනවනම් ඒ ස්ථීර වශයෙන්ම සැක නැතුව නිවැරදිව පේන එක තමයි සම්මා දිට්ඨිය. ඒක තමයි සෝතාපන්න ඵලය. ඒක කොමාරු පේන්න පුළුවන්. ඒත් ඵල දාමෙන් කම්ම ඵලයෙන් ගුණ ධර්ම වලින් මොනවා හරි එකකින් ක්‍රම 1000ක් හරි 2000ක් හරි මොනවා. හැබැයි ඒ දකින ඒ සම්මාව වෙනස් වෙන්න බෑ. දැන් උපාසක මාත්‍යට සම්මාව පේන මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි කියලා. එහෙම දකිනවා. රස්සාවට යනකොට අනිත්‍යයි, වැඩ කරන මිනිස්සුත් අනිත්‍යයි, ප්‍රොෆිට් එකත් අනිත්‍යයි, අලාභයත් අනිත්‍යයි, වාහනේත් අනිත්‍යයි, එළවන ඩ්‍රයිවරුත් අනිත්‍යයි, තෙලුත් අනිත්‍යයි, පිච්චෙනකොට සයිලන්සර් යන්නේ තෙල්. ඔක්කොම අනිත්‍යයි කියලා දැන. හැබැයි කාන්තාව දැක්කා. මේ කවුද? එයා ලංකා කියලා. විටි පිළිම වාගෙන. ඒක කොහොම අනිත්‍යයි? ඒ කියන්නේ ඒක දැනුමක් විතරයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එහෙනම් ලෝභ දේශ මොහ සමාර වේලාවට අපේ අනිත්‍ය ධර්මය වෙනස් කරනවන්නම් එතන ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දැනුමක් විතරයි. කිසිම ලෝභ දේශ මොහයකින් ඒකින ප්‍රත්‍යක්ෂ ධර්ම වෙනස් කරන්න බැරි නම් එයා සම්මාවුතල ඉන්නවා. එහෙම තමයි හොයන්නේ. ගෝල් පේස් එකේ මාළු ඉන්නව පාසක මත වෙරළේ. ඒ මාළු අම්බන්තොට වෙරළේ ඉන්න මාළු අඳුරනවාද? අඳුරනවන ඒකින ප්‍රශ්නේ හරි. අම්බන්තොට වෙරළේ මාළු ඉන්නවා. ත්‍රිකුණාමලයේ මූදු වෙරළේ ඉන්න මාළු අඳුරනවාද? එහෙම තමයිල. එක සෝතාපන්න කෙනෙකුට තවත් සෝතාපන්න කෙනෙක් අඳුරන්න බෑ. එයාටත් පරිචිත්ති තියෙන්න ඕනේ. එයාගේ වේව්ස් එක බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕරාව කියවන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඔක්කොම අණුවල ක්‍රියාකාරීත්වයක් නේ. සිත වෙනස් වෙනකොට ඒ සිත ගනුදෙනු කරන චිත්ත වීතිය වෙනස් වෙනවා. චිත්ත වීතිය නිර්මාණය වෙලා තියෙන අණුවලින් ඒ අණු භ්‍රමණය වෙනවා. ඒ වේව්ස් යනකොට ඒ වේව්ස් එක යාට දකින්න පුළුවන් නම් එයා කියනවා මේ කෙනා කෙනා යම්කිසි අවබෝධයකින් ඉන්නේ කියලා. ඒක දකින්නේ ඒක දිනු කරලා තියෙනවා. එහෙම නැත්තම් කියන්න බෑ. ගොඩාක් දුරට ඒවා කියන්න පුළුවන් බුදුවරයෙකුට තමයි. ඒක ධානවලින් වඩන එකක්. ධාන කියන්නේ වෙනම එකක්. යෝගිවරු වඩන එකක්. මේ මාර්ගඵල කියලා කියන්නේ කෙලෙස් නිරෝධ කිරීමෙන් අටගන්නා වූ අවබෝධයක්. මේක අවිල පත්වීම අරක වඩා ගන්න එක. අදා ගන්න එක. පුළුවන්. ගොඩාකේ මුනිවරුන්ට ඍෂිවරුන්ට වැඩිච්ච තැනක් ඒක. ඒගොල්ලේ ධ්‍යාන වඩලා ඒක තුලින් ඒගොල්ලෝ සතර මහා භූතය ජයගත්තයි කියලා හිතෙනවා. හැබැයි මැරෙන මොහොතේ ඒගොල්ලන්ට කඳුළු වෙනවා. සතර මහා භූතය ජයගත්තට මේ සතර මහා භූතය ජයගත්තේ නැහනේ. තමන සතර මහා භූතෙන්නේ මෙයා පරදිනවනේ දැන්. මරණයේදී පරදිනවනේ. ඒ කියන්නේ මොනතරම් සතර මහා භූතය මෙල්ල කෙරුවත් ඉර නැවත්තුවත් එයාව නවත්ත ගන්න යාට බැරි වුණා. එදාට යාට තේරෙනවා එයා පරදුනා කියලා. ඊට වඩා සරල උත්තරයක් දෙන්න. විශ්ව ශක්තිය තමයි සියලු සත්‍යයන්ගේ කයේ ප්‍රාණ ශක්තිය වශයෙන් පවතින්නේ. අපේ ශක්තිය විශ්ව ශක්තිය වුණා නෙමෙයි. ජීවින් අටගත්තේ නැහැ නේ එකපාරට. විශ්වය අටගත්තට පස්සේනේ ජීවින් අටගත්තේ. එහෙනම් විශ්ව ශක්තිය තමයි මෞ ශක්තිය. ඒකෙන් තමයි ප්‍රාණ ශක්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. විශ්ව ශක්තිය හොයන්න බෑ. හේතුව ඒකට අගක් නැහැ. ආරම්භයක් අවසානයක් නැහැ. අපේ පෘථිවිය එළියට ගියාම අඟහරු සෙනසුරු යුරේනස් නෙප්චුන් ප්ලූටෝ කියලා එහෙම 31ක් විතර ඉන්නවා. මේ සෝලාර් සිස්ටම් එකෙන් එළියට ගියාම මේ වගේම තවත් සෝලාර් සිස්ටම් ඉන්නවා. ඒගොල්ලෝ ගණක් 16ක් 18ක් 20ක් ඒ වගේ. ඒ මේම එකතු කරාම මිලියන ගණන් සෝලාර් සිස්ටම් තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම මන්දාකිණියක් වගේ එකක් තියෙනවා. ඒ මන්දාකිණියෙන් එළියට ගියාම ඒ වගේ තව මන්දාකිණි තියෙනවා. ඒවා මිලියන ගණන් තියෙනවා. ඒ ඉක්සීර පත ගත්තාම ඒකෙන් එළියට ගියාම ඒ වගේ ඉක්සීර පත තව මිලියන ගණන් තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම විශ්ව තියෙනවා. විශ්ව වලින් එළියට කියලා බලනවා ඒ වගේ තව විශ්ව තියෙනවා. ඒ විශ්ව වලින් එළියට ගියාම විශ්ව පොකුරු තියෙනවා. ඒ විශ්ව පොකුරු වලින් එළියට ගියාම ඒ වගේ තව පොකුරු තියෙනවා. මේකේ මග යනකොට අපි මැරෙනවා. ඇයි අපට එච්චර ආයස නැහැ. ඒ නිසා අපි අවුරුදු ලක්ෂයක් මේ ප්ලැනට් එකේ උඩරිම ආයස යන්න පුළුවන්. 8 කිලෝමීටර 100ක වේගයකින් මේක භ්‍රමණය වෙන්න ඕනේ එකට. දැන් 1600 ගානකින් භ්‍රමණය වෙනවා. 1000කින් භ්‍රමණය වුණොත් 100ක් පවතිනවා. 1000කින් භ්‍රමණය වුණොත් 100ක් පවතිනවා ආයස. නමුත් 1600ක් විතර ගිය නිසා අපේ ආයස දැන් 60-70ට විතර බෑලා තියෙනවා. උපරිම 80ක් 85ට වඩා යන්න බෑ. 100ට යන්න බෑ. 120 කියන්නේ කොහොමටවත් යන්න බෑ. ඇයි මේක භ්‍රමණ වේගයෙන් එන්නේ වැඩි වෙනවා. 100ට આવොත් ලක්ෂයක් පුළුවන් ඉන්න. මේ ප්ලැනට් එකේ උපරිම පරමාවස ලක්ෂයයි. ඊට වඩා ඉන්න බෑ. අඩුම ආයසත් 7යි. 7ට වඩා අඩු කරන්නවත් බෑ. ලක්ෂයට වඩා එක පැයක්වත් වැඩියෙන් ඉන්නවත් බෑ. ඒ හැම ප්ලැනට් එකෙම නියෂ්ටියකේ තියෙන ඩෙන්සිටි එකට අනුව ඒකේ ආයස තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් ලක්ෂයක් ආයස ගත්ත කාලෙත් තප්පරයට අතම මිලියනයක් වේගෙන් ඉරිදීෙන් ගියත් විශ්වය කෙරවල හොයන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු සර්වඥතා ඥාණයෙන් ඒ ශ්‍රාවකයන්ට දේශනා කරනවා ඒක හොයන්න යන්න එපා. මග පිරිනිවන් පාන. ආයතන අයේ ගනුදෙනුවෙන් අපි ආයෝජනය කරන ශක්තිය මේ විශ්වය තැම්පත් වෙනවා. ඒ ශක්තිය එකතු වෙලා නැවත ජාති ජරා බව හදනවා අපට. ඒක තමයි පැවත්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආයතන හය නිවැරදි කළ බුදුහාමුදුරේ ඒ ආයෝජන ශක්තිය අවම කරලා සීමා කරලා නැති කළා. ඊට පස්සේ යාට ඒ ශක්තිය එළියට ආයෝජනේ වෙන්නේ නැති නිසා එයාට ඒකේන සංස්කාර හැදෙන්නේ. මේ හැම විශ්වයක් තුළම හැම තරංගයක් තුළම තියෙන පැවත්ම. ඒකට හේතුව තමයි නොපැවත්මේ මේව නිර්මාණය වෙච්ච නිසා. කිසිම දෙයක් නැතුව ඉස් අවකාශය තුළ දෝංකාරයක් අටවරගෙන ඒ දෝංකාරය පීඩණය බවට පත් වෙලා පීඩණය තුලින් පරමාණු වලට වඩා පොඩි අංශු ඇති වෙලා ඒවා එකතු වෙලා පරමාණු වෙලා අණු වෙලා ඒ අණු නයිට්‍රජන් කාබන් ඩයොක්සයිඩ් වගේ ඇටම් වලට පත් වෙලා ඒවා එකතු වෙලා මෙලමන්ට් ඇදිලා මේ හැමදේම නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් නැති එකෙන් අටගත් නිසා මේක තුළ තියෙන පැවැත්මක් විතරයි. නොපැවැත්මට පත් වෙච්ච කෙනාට අර පැවැත්ම තුළ ඉපදීමේ අවස්ථාව අහිමි වෙනවා. එතකොට අර පටන් ගත්ත තැනට මෙයා යනවා. ඒක පිරිනිවන් පෑම කියලා කියනවා. ලෝකයේ පැවැත්මට ප්‍රධාන හේතුවත් මිනිසුන්ගේ අකුසල කර්ම වැරදි වැඩ ලෝකයේ තවත්මට ප්‍රධාන හේතුවත් හොඳ වැඩයි සත්පුරුෂ වැඩයි. සත්පුරුෂ වැඩයි හොඳ වැඩ තිබුණාම ලෝකය හොඳට පවතිනවා. නරක වැඩ තිබුණාම නරකට පවතිනවා. ලංකාව කියනකට වඩා මේ පෘථිවියම ඉහළ තත්ත්වයට යනවා. ඒකට හේතුව තමයි සක්විති රජපාලනයක් පාල වෙනකොට පන්තිල් කඩන මිනිස්සු නැල්ලු. පන්තිල් කඩන මිනිස්සු නැහැ. අනාචාරය ඇතිරෙන්නේ නැහැ, ඔරකම් කරන්නේ නැහැ, අරක්කු බොන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සත්තු ඝාතනය කරන්නේ නැහැ. මිනිස් හැමෝම දම් පෙට්ටි එළිය තියෙන උදේට උයලා කාලා බීලා ඔක්කොම වැඩිපුර උයනවා කෑම. එළිය පොඩි හට් එකක් ගාලා තියෙන එකේ බත් තියෙනවා, උදි ව්‍යංජන තියෙනවා, වතුර තියෙනවා, පිඟන් තියෙනවා, මැටි පියන් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට පුළුවන් යන ගම ටික බෙදාගත්ත කාලා හොදලා පියන්නවල තියලා යනවා. එහෙම හැම ගෙදරකම ඉතුරු වෙච්ච බත් ටික ඉස්සරහින් තියලා තියෙනවා. අර යන මිනිස්සුන්ට කන්න. එහෙම යුගයක්ලු. දෙපොල්ට හැමෝම සිල් ගන්නවා. ඒ කාලේ ශක්තිති රජවරු පහළ වුණා. එහෙනම් දැනුත් මේ මිනිස්සු ඒ විදිහට හැදුනොත් ගම්මානවල එක මිනිහෙක් ඉතුරු නොවි දෙපොලට ඔක්කොම සිල් ගත්තොත් මේ ඉන්න පරිසරය තුළ ඉන්න ශක්ති රජ කෙනෙක් නැගිටින්න පුළුවන්. ඒ කුසල් සම්පූර්ණ වෙලා නැගිටලා පාලනය හොඳ වෙලා ආර්ථිකය හොඳ වෙලා මිනිස්සු ඔක්කොම යහපත් වෙනවා. වැස්ස එපා කියලා ඊට පස්සේ මිනිස්සු මේ වෙනම මතුරනවා වැස්ස නවත්තන්න. ඇයි වැස්ස වැඩි ලංකාවට? දැන් වැස්ස එන්නේ මතුරන්නේ. නවත්තන්න මතුරන කාලයක් ඒ. ඒ කාලේ ශක්ති රජ කාලේ තේම තිබිලා තියෙනවා. පස්සේ වැව් වලින් වෙනම පාරවල් කපලා තිනා මූදට යවන්න වතුර. ඉන්දියාවේ ඒ පුරාණ කතා තියෙනවා. වතුර වැඩි වෙලා එච්චර වතුර. ඒ කුසලේ වැඩි වෙලා මිනිස්සුන්ගේ. අම්ම තනම ගෙඩි අට අරන්. කණ්ඩ බෑ ගස්වල වල වැටිලා කුණු වෙනවා ගෙඩි. කණ්ඩ මිනිස්සු නෑ. එහෙම යුගය. අද මිනිස්සු බඩගින්නේ මැරෙනවා. කෑම නෑ. ඒ අපේ තියෙන අඩුපාඩු. ආයතන වල තියෙන දෝෂ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවට වඩා මිනිස්සු වඩන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගයේනේ. රාගෙන් දකින්න එක, මිනිසුන්ගේ ඕපදූප කතා කරන එක, අනුන්ගේ දේවල් සවන් දෙන එක, හිතුවක්කාරකමින් මාන්නෙන් ඇසිරෙන එක, ජීවත් වෙන එක, අනිත් අය විනාශ කරන හැටි, අනිත් අයගෙන් අයිති ප්‍රයෝජන ගන්න හැටි කල්පනා කරන එක අනාර්ය අෂ්ටාංගික මාර්ගනේ මේ වඩන්නේ. ඒ වඩනකොට ලෝකේ අනාර්ය වෙනවා. ලක්ෂ 100ක් විතර වියදම් කරලා හයිබ්‍රිඩ් කාර් එක හදනවා. ලොකු තාක්ෂණයක්. 2000ක් විතර වැඩ අදලා කළ පොලිස් කළ ගෙනල්ල එළුවෙන් භාවිත අඳලා ගෑනු කෙනෙක්ට ඕන එතන. ඊට වල පොට එක ගානන් වෙලඳන් කරා. එතකොට දැන් ඒ වාහනේ පේන අර ළමයා පේන්නේ මිනිසුන්ට. ඒ කියන්නේ යකඩ ගොඩක් විකුණන්නත් රාගය අවශ්‍යලා තමයි විකුණන්නේ. ඒ තරම් මේ ලෝභ දේශ මොහෝලි මිනිස්සු දැන් ව්‍යාපාර කරනවා. අලෙවි කරනවා. දැන් වීදියට බැලලා බලන්න ෂෝරූම් වල ඔක්කොම එල්ලෙන අමතන රෙදි අරවයි මේවා අට්ටි මුට්ටි ඔක්කොම එල්ලෙන. ඇයි මොකද ඒවා ලෝභ? අර යන මනුස්සයගේ සිත කැළමෙනවා. අර අර අර මුට්ටිය ගන්න ඕනේ, මේ අට්ටිය ගන්න ඕනේ, කොසු එල්ලලා තියන කොස්සක් ගන්න ඕනේ. එහෙම මේ මනුස්සයට අදහස් එනවා. අර සැඟවිලා තියෙන යටගිලා තියෙන ලෝභය අවුස්සනවා. තවත් ඉස්සරහට යනකොට රාගය අවුස්සනවා. තවත් ඉස්සරහට යනකොට ද්වේෂය අවුස්සනවා. දැන් රටේ තියෙන අපරාධ ටික ඔක්කොම එකතු කරලා පැයක් විතර කියවනවා. අර මනුස්සයා මෙයාගේ ඔළුව පැළුවලු, බුදුහාමුදුරන්ගේ බඩ හරලා නිදන් ගත්තලු, පාර යන මනුස්සයට කන පැලෙන්න ගැව්වලු, දුව පෑරගෙන ගියාලු කියලා විස්තර කියන අර මනුස්සයා වෙවුලනවා. පුතේ කැත්ත දෙන්න මට අර මනුස්සයා ඉන්න තැන හොයාගෙන යන්න ඕනේ. ඇයි අර මිනිසුන්ට තරහ තැසරක වැඩි වෙනවා. ඒ කියන්නේ රෝකෙම තියෙන අසත්පුරුෂ ටික එකතු කරලා ප්‍රවෘත්ති කියන නමින් කිව්වම අර මිනිසුන්ට ඔක්කොම තැසරක වැඩි වෙනවා. ඒ නිසා උදේ පාන්දර පොළුව අරගෙන කෝච්චිය නගිනවා, ඇඩ්‍රස් එක හොයාගෙන ගිහලා අර මනුස්සයාට තලන්න. මොකද්ද ද්වේෂය? වෙළඳම් කරනවා. ද්වේෂය වෙළඳම් කරනවා. භෞතික කියන්නේ ද්වේෂය වෙළඳම් කරනවා. මාකටිං කියන්නේ රාගය වෙළඳම් කරනවා. සේල්ස් කියලා කියන්නේ ලෝභය වෙළඳම් කරනවා. එහෙනම් ලෝභ දේශ මොහොලින් තමයි අද රට දුවන්නේ. කවදාද මේක අලෝභ අධ්‍යේ සමෝහ වලින් දුවන්නේ? එදාටයි මේක බබලෙන්නේ. ඒ කාලේ සක්විති රජ කාලේ වෙළඳම් කළා. හැබැයි කවුරුත් එහෙම වෙළඳ බඩු එල්ලුවේ නැහැ. පොලක් තියෙනවා, පොලට ගියාම ඒවා නිකන් තියෙනවා. කැමති නම් ගන්න. මා තැඹරලා තියෙනවා. කීයේ දන්නේ? රුපියල් දෙන්න මට. කෝ ඇඹරලා තියෙනවා. රුපියල්ක් දුන්නම මල්ලෙන් අරන් දෙන එළියටවත් දෙන්නේ නැහැ. ඇයි? අවශ්‍ය නම් ගන්න. අද ඇඹරල්ලා කොක් වලට දාලා එල්ලනවා. ඇයි? ඒක දකින්නකොට ඇඹරල්ලා කන්නේ නැති මනුස්සයලත් ගන්න හිතෙනවා. ඇයි? අර ලෝභය අවුස්සලා වෙළඳම් කරනවා. ඒකට මාකටිං කියලා කියන ස්ට්‍රැටජික් මාකටිං කියලා නමක් තියෙනවා ඒකට. එතන තියෙන සටචින් ගන්න ලෝකේ විනාශ කරන ක්‍රමවේදයක් තියෙනවා. එළවලු ඇත්තටම වේලිලා ගිහිල්ලා ඒ ලීස්සෙම මේ පපඩම් වගේ පොඩි වෙනවා. කොළපාට ලයිට් එක දැම්ම අපිට නිකන් කොළම කොළ දැන් කැඩුවා වගේ පේනවා. ගෙදර ගිහිල්ලා අර මනුස්ස ගෑනුකින් ගුටි කනවා. මේ වේලි චෙලවල් ටිකක් ගෙනාවා කියලා. මේම නෙමෙයිද තියෙන්නේ? මිනිස්සු ඔක්කොම ලෝභ දේශමෝව තමයි නලවි කරන්නේ. සමාජයකට ගියාම පාරකට බැස්සම අපිට ඒව පේනවා. අපි යාපත් වෙන්න ඕනේ. එතකොට සමාජය දෙනවා. මගෙන් තමයි සමාජයක් ඇදෙන්නේ, සමාජයන් තමයි ලෝකයක් ඇදෙන්නේ. එහෙනම් මම තමයි ඉස්සෙල්ලා දෙන්නේ. මම සාමයෙන් හිටියන ලෝක සාමය හැදෙනවා. මම සමගියෙන් හිටියන ලෝක සමගිය හැදෙනවා. ඒක පුද්ගල සාමය තුලින් ලෝක සාමය ගොඩනගන්න පුළුවන්. හැබැයි ලෝක සාමය තුලින් ඒක පුද්ගල සාමය ගොඩනගන්න බෑ. ලෝකය හදන්න බෑ. තමන් හැදුනම ලෝකය හැදෙනවා. තමන් නිවුනනම් ලෝකෙම නිවෙනවා. තරා මැඩපවත්වන එකන් මෛත්‍රී කිරීම දෙකම අවශ්‍ය නැහැ. ද්වේෂය නිරෝධ කිරීම විතරයි අවශ්‍ය. දැන් මාත්‍යාට මේ මාත්‍යා පිළිබඳ තරාවක් ආවොත් දක්මිටි කාගෙන ඉන්නවා. ඒක නෙමෙයි කළ යුත්තේ. ඇයි තරාවේ? එයා ටිකක් අසංවරව ඇවිද්දානේ. ඒ අසංවර ඇවිද්දිච්ච එක මම ඔක්කොම දැක්කනේ. කාටවත් ප්‍රශ්නයක් තිබුණ නැහනේ. මගෙත් එක්කනේ ආවේ. මගෙත් එක්ක ආපු කෙනෙක් අසංවරව ඇතුරුනම මගේ ආත්මගරුත්වයට හොඳ නැහැ. මගේ ක්වොලිටිය බයින්වනේ. ඒකළු මේ රිදුනේ යාට තරහා ගියේ. කියන්නේ මම කියලා එකක් මම නඩත්තු කරනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ නෑ. එයා කොහොම ඇතුරුනත් ඒක එයාගේ ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ නෙමෙයි කිව්වම අර ද්වේෂය නිරෝධ වෙලා යනවා. මම ද්වේෂය නිරෝධ කරන්නේ නෑ. එක්කෝ එක දක්මිටි කාගෙන අල්ලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මෛත්‍රිය කියලා වඩනවා. මෛත්‍රියයි වඩන්නේ. ද්වේෂය තමන් තුළ තියෙන නිසා. ද්වේෂ නැති සිත මොන සිතද? මෛත්‍රී සිත. එහෙනම් අර විදියට සම්මාවෙන් දැකලා සම්මා සතියෙන් දැකලා ද්වේෂය නිරෝධ කළාම ද්වේෂය නැති සිත මෛත්‍රී සිත. දැන් මෛත්‍රී වඩන්නේ නැතුව මෛත්‍රී සිත පාළ වෙලා නිය අපට. එහෙනම් මෛත්‍රී සිත හදන්න උත්සාහ කරන්නේ නැහැ. මෛත්‍රී කියලා වෙනම එකක් වෙනම පුරුණුවක් ලබනවා. මෛත්‍රී පාරමිතා පුරණ කට්ටිය ළඟ ආලා බලන්න ඒගොල්ලෝ කවදාවත් පුරන්නේ නැහැ. මෛත්‍රී පාරමිතා පුරන්නේ නැහැ. ඒගොල්ලෝ ද්වේෂය නිරෝධ කරනවා. ද්වේෂය නිරෝධ වෙන්න වෙන්න මෛත්‍රී නිකන් පිරෙනවා. ද්වේෂ නැති සිත මෛත්‍රී සාගත සිත. ඒගොල්ලෝ එහෙමලු ඒ පාරමිතාව පුරන්නේ. ද්වේෂයේ ඒමම තියෙද්දි කොච්චර මෛත්‍රී පිරුවත් අර ද්වේෂයේ ඒමම තියෙනවා. දේශමක මඩ වතුර තියෙද්දි ෆිල්ටර් වතුර මොනතරම් වැක්කිරුවත් ෆිල්ටර් වතුර පිළිලා වහන්දා ඒ තර මඩ ඒකේ තියෙනවා. මඩ ටික අයින් කරුවොත් ෆිල්ටර් වතුර ඕනේ ඒ ටිකම බොන්න පුළුවන් නේ. අපි කරන්නේ ෆිල්ටර් වතුර දාන එක. මෛත්‍රී දානවා. අර මඩ වතුර ටික අස් කරන්නේ. මඩ ටික අස් කරුවත් ෆිල්ටර් වතුර ඕනේ ඒ ටික බීලා නිකන්ද පුළුවන්. ද්වේෂයයි නිරෝධ කරන්නේ. ද්වේෂය නිරෝධ කළාම ඒ ද්වේෂසිතම මෛත්‍රීසිත බවට පත් වෙනවා. ආයි මෛත්‍රියක් අමුතුවෙන් අවත් වෙන්නේ නැහැ. මට ඒ හින්දා ගැටලුවක් මතුවුණා. කවදද දන්නේ උපාසක මාත්‍ය රාත් වෙනවා. උපාසක මාත්‍ය ගැටලු ටික निराකරණය වුණා. දැන් අපට ගැටලුවක් ඇති වුණා. මේ පියව රැදුවයි කියලා කියන්නේ ඊටු ටික ඔක්කොම නියම් තේරෙනවා. කලේ වතුර තියෙනවා. ඒක ගම් නේද? සෝපකේවා නිරෝගී වේවා නිවනින් සසෙ